Majjhima Nikayo 2.3.3 Mahavachagotta Suttam Evang me sutang Ekam samayam bhagava rajagahe viharati Veluvane kalandaka nivape Athako vachagotto paribhajako येन भगवातेनुपसंकमि उपसंकमित्वा भगवता सन्धिं सम्मोदि सम्मोदनीयं कथं सारानीयं वेति सारित्वा Ekamantaṃ nisedi Ekamantaṃ nisinno kho vachagotto paribhajako Bhagavantaṃ etad voca Dīgharattāham bhūtā gautamena saha kathi Sādhu me bhavaṃ gautamo saṅkhitantena Kusala kusalaṃ dese tuti Saṅkhittena pikhote ahaṃ vaccha kusala kusalaṃ deseyaṃ Vittarena pikhote ahaṃ vaccha kusala kusalaṃ deseyaṃ Apichate ahaṃ vaccha Saṅkhittena kusala kusalaṃ desisaṃsāmi Taṃ sunāhi sādhukaṃ manasikarohi Bhāsissāmīti Evaṃ bhūtikho vachagotto paribhajako Bhagavato pachassosi Bhagavā etadvoca Lobho kho vachha akusalaṃ Alobho kusalaṃ Dosho kho vachha akusalaṃ Adosho kusalaṃ Moho kho vachha akusalaṃ Amoho kusalaṃ Iti kho vachha ime tayo dhamma akusala Tayo dhamma kusala Panati pato kho vachha akusalaṃ Panati pata viramani kusalaṃ Adinnādānaṃ kho vachha akusalaṃ අදින්නාදාන වේරමණී කුසලං කාමේසු මිච්ඡාචාරෝ වච්ච අකුසලං කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදෝ වච්ච අකුසලං මුසාවාදා වේරමණී කුසලං පිසුනාවාචා වච්ච අකුසලං පිසුනාවාචා වේරමණී කුසලං පරසාවාචා වච්ච අකුසලං පරසාවාචා වේරමණී කුසලං සම්පප්පලාපා වච්ච අකුසලං සම්පප්පලාපා වේරමණී කුසලං අභිඤ්ඤා වච්ච අකුසලං අනභිඤ්ඤා කුසලං ව්‍යාපාදෝ වච්ච අකුසලං අම්ව්‍යාපාදෝ කුසලං මිච්ඡාදිට්ඨිඛෝ වච්ච අකුසලං සම්මාදිට්ඨි කුසලං ඉතිඛෝ වච්ච ඉමේ දස ධම්මා අකුසලා දස ධම්මා කුසලා යතෝඛෝ වච්ච භික්ඛුනෝ තණ්හා පහිනා හෝති උච්චින්න මූලා තාලවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා සෝහති භික්ඛු අරහං කීනාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුපපත් සදත්ථ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝති තිට්ඨතු භවං ගෝතමෝ අත්ථි පන භෝතෝ ගෝතමස්ස ඒක භික්ඛුපි සාවකෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත් උපසම්පජ්ජ විහරතේති නඛෝ වච්ච ඒකං ඒව සතං න ද්වේ සතානි න තීනි සතානි න චත්තාරි සතානි න පංච සතානි අතකෝ භීයෝ යේ භික්ඛු මම සාවකා ආසවානං කයා අනාසවං චේතෝ විමුත් මුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සංචිකත්වා උපසම්පඤ්ඤ විහරන්ති තේ තිට්ඨතු භවං ගෝතමෝ තිට්ඨන්තු භික්ඛු අත්ථි පන භූතෝ ගෝතමස්ස ඒක භික්ඛු කුනිපිසාවිකා ආසවානං කයා අනාසවං චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත් උපසම්පඤ්ඤ විහරති තේ නඛෝ අච්ච ඒකං මේව සතං න ද්වේ සතානි න තීනි සතානි න චත්තාරි සතානි න පංච සතානි අතකෝ භීයෝව යා භික්ඛුනියෝ මම සාවිකා ආසවානං කයා අනාසවං චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පඤ්ඤ විහරන්ති තේ තිට්ඨතු භවං ගෝතමෝ තිට්ඨන්තු භික්ඛු තිට්ඨන්තු භික්ඛුනියෝ අත්ථි පන භූතෝ ගෝතමස්ස ඒකෝපාසකෝපි සාවකෝ ගිහි ඕදාත වසනෝ බ්‍රහ්මචාරී පංචන්නං ඕරං භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාති නඛෝවච්ච ඒකං ඒව සතං න ද්වේ සතානි න තීනි සතානි න චත්තාරි සතානි න පංච සතානි අතකෝ භීයෝව යේ උපාසකා මම සාවකා ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ පංචන්නං ඕරං භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකා තත්ථ පරිනිබ්බායිනෝ අනාවත්ති ධම්මා තස්මා ලෝකාති තිට්ඨතු භවං ගෝතමෝ තිට්ඨන්තු භික්ඛු තිට්ඨන්තු භික්ඛුනියෝ තිට්ඨන්තු උපාසකාගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ අත්ථි පන භූතෝ ගෝතමස්ස ඒකෝපාසකෝපි ගිහි ඕදාත වසනෝ काम भोगी शासन करो ओवाद पति करो थिन्न विचिकिच्छो विगत कथं कथो वेसारंजं पत्तो अपरं पञ्चयो सन्तु शासने विहरतीति नखो वच एकं येव सतं न द्वे सतानि न तीनि सतानि न चत्तारि सतानि न पञ्च सतानि अथ को भियो वये उपासका मम सावका गी ओदात वसना काम भोगिनो शासन करा ओवाद पति करा तिन्न विचिकिच्छा विगत कथं कथा वेसारंजं पत्ता अपरं पञ्चया सन्तु शासने विहरन्ति ते तिष्ठतु भवं गौतमो तिष्ठन्तु भिक्खु तिष्ठन्तु भिक्खुनियो तिष्ठन्तु उपासका गी ओदात वसना ब्रह्मचारिनो तिष्ठन्तु उपासका गी ओदात वसना काम भोगिनो अन्तिपन भूतो गौतमस्य एकोपासिकापि साविका गिहिनी ओदात वसना ब्रह्मचारिणी पञ्चन्नं ओरं भाग्यानं संयोजनानं परिक्खया ओपपातिका तत्त परिनिम्बायिनी अनावत्ति धम्मा तस्मा लोकाति नखो वच एकं येव सतं न द्वे सतानि न तीनि सतानि न चत्तारि सतानि न पञ्च सतानि अथ को भियो वया उपासिका मम साविका गिहिनियो ओदात वसना ब्रह्मचारिणियो पञ्चन्नं ओरं भाग्यानं संयोजनानं परिक्खया ओपपातिका तत्थ परिनिम्बायिनियो अनावत्ति धम्मा तस्मा लोकाति तिष्ठतु भवं गौतमो तिष्ठन्तु भिक्खु तिष्ठन्तु भिक्खुनियो तिष्ठन्तु उपासका गी ओदात वसना ब्रह्मचारिनो तिष्ठन्तु उपासका गी ओदात वसना काम भोगिनो तिष्ठन्तु उपासका गिहिनियो ओदात वसना ब्रह्मचारिणियो अन्तिपन भूतो गौतमस्य एकोपासिकापि साविका गिहिनी ओदात वसना काम भोगिनी सासन कराओ वाद पति करा तिन्न विचिकिच्छा विगत कथं कथा वेसारंजं पत्ता अपरं पत्चया सत्थ सासने विहरते ते नखो वच्च एकं एव सतं न द्वे सतानि न तीनि सतानि न चत्तारि सतानि न पञ्च सतानि अथ को भीयो वया उपासिका मम साविका गिहिनियो ओदात वसना काम भोगिनियो सासन करा ओवाद पति करा तिन्न विचिकिच्छा विगत कथं कथा वेसारंजं पत्ता अपरं पञ्चया सन्थु सासने विहरन्ति ते सचेहि भोगोतम इमं धम्मं भवन्येव गोतमो आराधको अभविष्य नो च भो भिक्खु आराधका अभविंसु एवमिदं ब्रह्मचर्यं अपरिपूरं अभविष्यतेनंगेन यस्माच को भोगोतम इमं धम्मं भवन्येव गोतमो आराधको भिक्खु च आराधका एवमिदं ब्रह्मचर्यं परिपूरं तेनंगेन सचेहि भोगोतम इमं धम्मं भवन्येव गोतमो आराधको अभविष्य भिक्खु च आराधका अभविंसु नो च को भिक्खुनियो आराधिका अभविंसु एवमिदं ब्रह्मचर्यं अपरिपूरं अभविष्यतेनंगेन यस्माच को भोगोतम इमं धम्मं भवन्येव गोतमो आराधको भिक्खु च आराधका भिक्खुनियो च आराधिका एवमिदं ब्रह्मचर्यं परिपूरं तेनंगेन सचेहि भोगोतम इमं धम्मं भवन्येव गोतमो आराधको अभविष्य भिक्खु च आराधका अभविंसु भिक्खुनियो च आराधिका अभविंसु नो च को उपासका गिहि ओदात वसना ब्रह्मचारिनो आराधका अभविंसु एवमिदं ब्रह्मचर्यं अपरिपूरं अभविष्यतेनंगेन යස්මාචකො භෝගතම ඉමං ධම්මං භවඤ්ඤේව ගෝතමෝ ආරාධකෝ භික්ඛුච ආරාධකා භික්ඛුනියෝච ආරාධිකා උපාසකාච ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා ඒවමිදම් බ්‍රහ්මචරියං පරිපූරං තේනංගේන සචේහි භෝගතමයිමං ධම්මං භවංචේව ගෝතමෝ ආරාධකෝ අභවිස්ස භික්ඛුච ආරාධකා අභවින්සු භික්ඛුනියෝච ආරාධිකා අභවින්සු උපාසකාච ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා අභවින්සු නෝචකෝ උපාසකාගිහි ඕදාත වසනා කාමභෝගිනෝ ආරාධකා අභවින්සු ඒවමිදම් බ්‍රහ්මචරියං අපරිපූරං අභවිස්ස තේනංගේන යස්මාචකෝ භෝගතමයිමං ධම්මං භවංචේව ගෝතමෝ ආරාධකෝ භික්ඛුච ආරාධකා භික්ඛුනියෝච ආරාධිකා උපාසකාච ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා උපාසකාච ගිහි ඕදාත වසනා කාමභෝගිනෝ ආරාධකා ඒවමිදං බ්‍රහ්මචරියං පරිපූරං තේනංගේන සචේහි භෝගතමයිමං ධම්මං භවංචේව ගෝතමෝ ආරාධකෝ අභවිස්ස භික්ඛුච ආරාධකා අභවින්සු භික්ඛුනියෝච ආරාධිකා අභවින්සු උපාසකාච ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරිනෝ ආරාධකා අභවින්සු උපාසකාච ගිහි ඕදාත වසනා කාමභෝගිනෝ ආරාධකා අභවින්සු නෝචකෝ උපාසිකා ගිහිනියෝ ඕදාත වසනා බ්‍රහ්මචාරිනියෝ ආරාධිකා අභවින්සු ඒවමිදං බ්‍රහ්මචරියං අපරිපූරං අභවිස්ස තේනංගේන යස්මාචකෝ භෝගතමයිමං ධම්මං භවංචේව ගෝතමෝ ආරාධකෝ භික්ඛුච ආරාධකා භික්ඛුනියෝච ආරාධිකා උපාසකාච ගිහි ඕදාත වසනා ब्रह्मचारिनो आराधका उपासका च गी ओदात वसना काम भोगिनो आराधका उपासिका च गिनियो ओदात वसना ब्रह्मचारिणियो आराधिका एवमिदं ब्रह्मचर्यं परिपूरं तेनांगेन सचेहि भोगोतमइमं धम्मं भवञ्चेव गोतमो आराधको अभविष्य भिक्खु च आराधका अभविंसु भिक्खुनियो च आराधिका अभविंसु उपासका च गी ओदात वसना ब्रह्मचारिनो आराधका अभविंसु उपासका च गी ओदात वसना काम भोगिनो आराधका अभविंसु उपासिका च गिहिनियो ओदात वसना ब्रह्मचारिणियो आराधिका अभविंसु नोचको उपासिका गिहिनियो ओदात वसना काम भोगिनियो आराधिका अभविंसु एवमिदं ब्रह्मचर्यं अपरिपूरं अभविष्यतेनांगेन यस्माचको भोगोतमइमं धम्मं भवञ्चेव गोतमो आराधको भिक्खु च आराधका भिक्खुनियो च आराधिका उपासका च गी ओदात वसना ब्रह्मचारिनो आराधका उपासका च गी ओदात वसना काम भोगिनो आराधका उपासिका च गिहिनियो ओदात वसना ब्रह्मचारिणियो आराधिका उपासिका च गिहिनियो ओदात वसना काम भोगिनियो आराधिका एवमिदं ब्रह्मचर्यं परिपूरं तेनांगेन सेयथापि भोगोतम गंगा नदी समुद्दनिन्ना समुद्दपोना समुद्दपंभारा समुद्दं आहच्च तिष्ठति एवमेवायं भूतो गोतमस्स परिसा सगहट्ट पंबजिता निम्बान निन्ना निम्बान पोना निम्बान पंभारा निम्बानं आहच्च तिष्ठति अभिकंतं पेयाल एसाहं भवन्तं गोतमं सरणं गच्छामि धम्मं च भिक्खु संघं च लभेयाहं भूतो गोतमस्स संतिके पंबजं ලබෙයියං උපසම්පදන්ති යෝකෝවච්ච අඤ්ඤතිත්ථිය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ ආකංකති පබ්බංජං ආකංකති උපසම්පදං සෝචත්තාරෝ මාසේ පරිවසති චතුන්නං මාසානං අච්චයේන ආරද්ධ චිත්තා භික්ඛු පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛු භාවාය අපි ච මෙත්ත පුංගල වේමත්තතා විදිතාති සචේ භන්තේ අඤ්ඤතිත්ථිය පුබ්බායි මස්මින් ධම්ම විනයේ ආකංඛන්තා පබ්බංජං ආකංඛන්තා උපසම්පදං චත්තාරෝ මාසේ පරිවසන්ති චතුන්නං මාසානං අච්චයේන ආරද්ධ චිත්තා භික්ඛු පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛු භාවාය අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි චතුන්නං මං වස්සානං අච්චයේන ආරද්ධ චිත්තා භික්ඛු පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛු භාවායාති අලත්ථකෝ අච්ඡගොත්තෝ පරිම්බාජකෝ භගවතෝ සන්තිකේ පබ්බංජං අලත්ථ උපසම්පදං අචිරූපසම්පන්නෝඛපනායස්මා වච්ඡගොත්තෝ අද්ධමාසූපසම්පන්නෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝඛ ආයස්මා වච්ඡගොත්තෝ භගවන්තං ඒතදෝච යාවත කම්භන්තේ සීකේන ඥානේන සීඛාය විඤ්ඤාය පත්තම්බං අනුප්පත්තං තං මයා උත්තරින් මේ භගවා ධම්මං දේසේතුති තේනයි ත්වං වච්ච ද්වේ ධම්මේ උත්තරින් භාවේහි සමතංච විපස්සනංච ඉමේ කෝතේ වච්ච ද්වේ ධම්මා උත්තරින් භාවිතා සමතෝච විපස්සනාච අනේක ධාතු පටිවේදාය සංවත්තිස්සන්ති සෝ ත්වං වච්ඡයාව දේව ආකංකිස්සසි අනේක විහිතං ඉන්ධි විධං පච්චනුභවෙයං ඒකෝපි හුත්වා බහුධාස්සං බහුධාපි හුත්වා ඒකෝ අස්සං ආවිභාවං තිරෝභාවං තිරෝකුණ්ඩං තිරෝපාකාරං තිරෝපම්බතං Asajjamano gacchayaṃ seyyathā piyākāse Pathaviyāpi ummujjanim mujjaṃ karayaṃ seyyathā piyudake Udake piyabhejjamane gacchayaṃ seyyathā piyapathaviyaṃ ākāsepi pallankena kameyyaṃ seyyathā pipakkhī sakunu imepi candim suri evaṃ mahindike evaṃ mahānubhāve pāṇinā parimaseyyaṃ parimajjeyyaṃ Yāv brahma lokāpi kāyena vasaṃ vatte yanti Tatra tatreva sakhi bhambataṃ pāpunissasi sati sati āyatane So tvaṃ vaccha yāv deva ākaṃ khissasi Dibbāya sota dhātuya visuddhāya Atikkanta manusikāya ubho sadde suneyyaṃ Dibbecha manusecha Edure santike chāti Tatra tatreva sakhi bhabbataṃ pāpunissasi sati sati āyatane So tvaṃ vaccha yāv deva ākaṃ khissasi parasattānaṃ parapuṅgalānaṃ cetasā ceto pariccaja pajāneyyaṃ Sarāgaṃ vā cittaṃ sarāgaṃ cittanti pajāneyyaṃ Vītarāgaṃ vā cittaṃ vītarāgaṃ cittanti pajāneyyaṃ Sadosaṃ vā cittaṃ sadosaṃ cittanti pajāneyyaṃ Vītadosaṃ vā cittaṃ vītadosaṃ cittanti pajāneyyaṃ Samohaṃ vā cittaṃ samohaṃ cittanti pajāneyyaṃ Vītamohaṃ vā cittaṃ vītamohaṃ cittanti pajāneyyaṃ Saṅkhittaṃ vā cittaṃ saṅkhittaṃ cittanti pajāneyyaṃ Vikkhittaṃ vā cittaṃ vikkhittaṃ cittanti pajāneyyaṃ Mahaṅgataṃ vā cittaṃ mahaṅgataṃ cittanti pajāneyyaṃ Amahaṅgataṃ vā cittaṃ amahaṅgataṃ cittanti pajāneyyaṃ Sauttaraṃ vā cittaṃ sauttaraṃ cittanti pajāneyyaṃ Anuttaraṃ vā cittaṃ anuttaraṃ cittanti pajāneyyaṃ Samāhitaṃ vā cittaṃ samāhitaṃ cittanti pajāneyyaṃ Asamāhitaṃ vā cittaṃ asamāhitaṃ cittanti pajāneyyaṃ Vimuttaṃ vā cittaṃ vimuttaṃ cittanti pajāneyyaṃ Avimuttaṃ vā cittaṃ avimuttaṃ cittanti चित्तान्ति पजानेयान्ति तत्र तत्रेव सखि बब्बतं पापु निससि सति सति आयतने सो त्वं वच्छयाव देव आकंखिससि अनेकविहितं पुंबे निवासं अनुसरेयं सेयथीदं एकंपि जातिं द्वेपि जातियो तिस्सोपि जातियो चतस्सोपि जातियो पञ्चपि जातियो दशपि जातियो विंशतिंपि जातियो थिंसंपि जातियो चत्तारिसंपि जातियो पञ्ञासंपि जातियो जातिशतंपि जातिसहस्रंपि जातिशतसहस्रंपि अनेकेपि संवट्टकप्पे अनेकेपि विवट्टकप्पे अनेकेपि संवट्टविवट्टकप्पे अमुत्रासिं एवन्नामो एवं गत्तो एवं वन्नो एवमाहारो एवं सुखदुःखपटिसंवेदी एवमायुपर्यन्तो सो ततो च्युतो अमुत्र उपपादिं तत्रापासिं एवन्नामो एवं गत्तो एवं वन्नो एवमाहारो एवं सुखदुःखपटिसंवेदी एवमायुपर्यन्तो सो ततो च्युतो इधूपपन्नोति इति साकारं सौद्देशं अनेकविहितं पुंबे निवासं अनुसरेयन्ति तत्र तत्रेव सखि बब्बतं पापु निससि सति सति आयतने सो त्वं वच्छयाव देव आकंखिससि दिम्बेन चक्खुना विशुद्धेन अतिकंत मानुसकेन सन्ते पश्येयं चवमाने उपपञ्जमाने हीने पनीते सुवन्ने दुम्बन्ने सुगते दुंगते यथा कम्मोपगे सत्ते पजानेयं इमे वथ भुन्तो सत्ता काय दुञ्चरितेन समन्नागता वचे दुञ्चरितेन समन्नागता मनो दुञ्चरितेन समन्नागता अरियानं उपवादका मिच्छादिट्ठिका मिच्छादिट्ठिकम्म समादाना ते कायस्य भेदा परं मरण अपायं दुर्गतिं विनिपातं निरयं उपपन्न इमे वापन भुन्तो सत्ता काय सुचरितेन समन्नागता वचे सुचरितेन समन्नागता मनुसुचरितेन समन्नागता अरियानं अनुपवादका සම්මාදිිට්ඨිකා සම්මාදිිට්ඨිකම්ම සමාදාන තේකායස්ස බේදා පරම්මරණ සුගතින් සංගං ලෝකං උප්පන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුන්දේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සේයං චවමානේ උපපජ්ජමානේ ඊනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුගගතේ අතා කම්මෝපගේ සත්තේ පජානේ යන්තේ තත්‍ර තත්‍රේව සක්ඛි භබ්බතං පාපු නිස්සසේ සති සති ආයතනේ සෝතං වච්චයාව දේව ආකං කිස්සසේ ආසවානං කයානාසවං චේතෝ විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේයන්ති තත්‍ර තත්‍රේව සක්ඛි භබ්බතං පාපු නිස්සසේ සති සති ආයතනේති අතකෝ ආයස්මා වච්චගොත්තෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වානුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්ඛිනං කත්වා පක්ඛාමි අතකෝ ආයස්මා වච්චගොත්තෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සන්තාය කුලපුන්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසි කීනාජාතිවසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අම්භඤ්ඤාසි අඤ්ඤතරෝචකෝ පනායස්මා වච්චගොත්තෝ අරහතං අහෝසි තේන කෝපන සමයේන සම්බහුලා භික්ඛු භගවන්තං දස්සනාය ගච්ඡන්ති අද්දසාඛෝ ආයස්මා වච්චගොත්තෝ තේ භික්ඛු දුරතෝ ගච්ඡන්ති දිස්වානයේන තේ භික්ඛෝ තේනුපසංකමි උපසංකමිත්වා තේ භික්ඛු ඒතදවෝච හන්දකහම් පනතුම්හේ ආයස්මන්තෝ ගච්ඡතාති භගවන්තං කෝමයං ආවුසෝ දස්සනාය ගච්ඡාමාති තේන හායස්මන්තෝ මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දත ඒවංච වදේත වච්චගොත්තෝ භන්තේ භික්ඛු භගවතෝ පාදේ සිරසා වන්දති ඒවංච වදේති පරිචින්නෝ මේ භගවා පරිචින්නෝ මේ සුගතෝති ඒව මාවසෝතිකෝතේ භික්ඛු ආයස්මතෝ වච්චගොත්තස්ස පච්චස්සෝසුන් අතකෝතේ භික්ඛු යේන භගවාතේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසින්නාකෝතේ භික්ඛු භගවන්තං ඊතදවෝචුන් ආයස්මා භන්තේ වච්චගොත්තෝ භගවතෝ පාදේ සිරසා වන්දති ඒවංච වදේති පරිචින්නෝ මේ භගවා පරිචින්නෝ මේ සුගතෝති පුම්බේව මේ භික්ඛවේ වච්චගොත්තෝ භික්ඛු චේතසා චේතෝ පරිච්ච විදිතෝ තේවිජ්ජෝ වච්චගොත්තෝ භික්ඛු මහිද්ධිකෝ මහානුභාවෝති දේවතාපි මේ ඒතමත්තං ආරෝචේසුන් තේවිජ්ජෝ භන්තේ වච්චගොත්තෝ භික්ඛු මහින්දිකෝ මහානුභාවෝති ඉදමෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහාවච්චගොත්ත සුත්තං නිත්‍ථිතං